ഒന്ന് പ്രശ്നയാണ്, എന്തോ പ്രശ്നയാണ്, ദുർലഭകനെ പ്രശ്നയാണ്. സിയങ് ഇന്നക്കൊട്ട് ഇക്ക അല്ല കാണോ ഇക്ക പ്രശ്നയാകണമേ. അസിയങ് ഇന്നക്കൊട്ട് ആവു എന്നെ അസിയങ് ഇന്നക്കൊട്ട് ആവു എന്നെ പോണോ അത് കറണോ ദേക്കൊള്ളു പ്രശ്നയാക്കണേ. അസിയങ് ഇന്നക്കൊട്ട് തങ്ങ അല്ല കണ്ണി കോമത്. സിയങ് ഇന്നക്കൊട്ട് സിയങ് ഇന്ന ബവ ധന കാണോ, അസിയങ് ഇന്നക്കൊട്ട് അസിയങ് ഇന്ന ബവ ധന കാണോ. അപ്പൊ അസിയങ് ഇന്നക്ക അസിയങ് ഇന്ന ബവ ധന കാണ് ഏക സിയാക് തമായി. അപ്പൊ ഏ സിയ ഇക്മണ്ട് വെടിന്നെ ഐ സിയങ് ഇന്ന ബവ ധന കാണേക്ക അപ്പൊ പുറത്തു കള്ളത്തിനോ അസിയങ് ഇന്നക്ക ധന കാണ പുറത്തു കള്ളനെ. ഏനാ ഇക്ക വടണ്ട വടണ്ട മുഖത്ത് വെന്നെ ദം അസിയങ് ഇന്നക്ക സിയൻ ദക്കിനോ അപ്പി അസിയങ് ഇന്ന ബവ ധന കാണ അപ്പി ഇക്ക വടനോ ഇക്ക വടനക്കൊട്ട് സാമാന്യ മോണവാക്ക് ഇക്കത്ത് വെന്നോനെ. സിയ വെടി വേണവാ അസിയ അടു വേണവാ ദം അപ്പി മെച്ചര കാലയ സിയ വടണ്ട വടണ്ട സിയ വെടി ഉണ. അപ്പൊ അസിയങ് ഇന്ന വായിക്കുന്നേക്ക ദക്കിന്റെ ദക്കിന്റെ അസിയ വെടി വേണ അടു വേണവാ ദം അസിയങ് ഇന്ന പുളോ മട്ട പേകാണ ഏക്കാന്നെയാ അസിയങ് ഇന്നക്ക ധന്യ മോനെ ഐ അസിയങ് ഇന്നക്ക ധന്യ മോണ ഏക അടുവൽ അടുവലേക്ക് സിയുടെ എക്കത്തു വന്നെ പായ എന്നമേ സിയായി അസിയായിക്കിന് ദക്ക വടന ആര്യ ഉത്തമേ കിന്നവണ സിയ വടനക്കൊട്ട് സിയ വടനവാ സിയ വടന്നെയായി എയാ അസിയങ്ങിന്ന മോത്തെ സിയങ് ഇന്നക്കൊട്ട് ഏ അസിയക്കിനൊക്കെ അസിയുടെ എക്കത്തു വേണോനെ എത്തോട് സിയ ധാർത്ഥ വടി വേണവാ സിയങ്ങിന്ന സിയ വടന സാമക്കനാട്ടം സിയ ധാർത്ഥ വടി വേണവാ അസിയങ് ഇന്ന ബവ എയാ ധനകണ്ണ ഉത്സാഹരണ കൊട്ട് അസിയ ധാർത്ഥ വടി വേണ അടു വേണവാ ഏനാ മേക്ക ധന കണ്ണക്കൊട്ട് വെടിവല മേക്ക ധന കണ്ണക്കൊട്ട് അത് വേണവാ മേക്ക വേണവണം ഏ നിവരതി മാർഗയാണവാ ഏകത്തമ മീറ്ററേ ഏ മനഗണ്ണത്തിന്റെ മീറ്റർ ഏകത്ത മുക്കത് അസിയങ്ങിന്ന ഭാവ ധനകണ്ണ ധനകണ്ണ് അസിയ സിയ ബോട്ട പത്തിനാ ഇത്തോടെ മേറ്റിക്ക് അറക്കട്ടെ എക്കത്ത് വേണോ കാലയാക്കെനക്കൊട്ട് അസിയങ്ങിന്ന ഭാവ ധനകനെ ഇന്നയാ വിനാടി ദായായി അണി തൊക്കം സിയങ്ങിന്നോ കാലയാക്കനക്കൊട്ട് അസിയെ നത്തുകോമേ അസിയെ നത്തിക്കറാണ്ട കറണ വ്യായാമയാക്കേക്ക് ഏക്ക പൊറുതു കറാണോനെ സിയങ്ങിന്ന കൊട്ട സിയങ്ങിന്ന ഭാവ ധനകണ്ണവ അസിയങ്ങിന്ന കൊട്ട അസിയങ്ങിന്ന ഭാവ ധനകണ്ണേക്ക് പൊറുതു കറണോ പൊറുതു കറണ്ണ കറണ്ണ കറണ്ണ അസിയ ധാർത്താവ് അടുവല അടുവല അടുവല ബിന്ദുവട്ട വേണോ ഈ വകേ മൊണാറി വിശേഷ ഘട്ടമുള്ള പ്രശ്നം തീനോന ഇവ നിരാകരണീകരണം ഗുഡാക് ശ്രേഷ്ഠ ഈ പ്രശ്നം അത്തുകറപ്പേക്ക് അപ്പി അസിയങ്ങിന്നക്കൊട്ട് വെറുതെനവാ കൽപ്പനാവ് നത്തിവിനക്കൊട്ട് കമട്ടാണ കടനോ അറമുണ വിനാശന ദാ മേവ അപ്പി ധനകനീറ്റ ഏക്കട്ട് ദണ്ട ഉത്തര അത്തിപുണ്യാനെ ഉത്തര ഗുഡാക് തിന മേക്ക ഉത്തരയാ ഏകത് ഒന്ന് അവസ്ഥാവ ഏകത്തുള്ള വിദ്യാവാക് തീനോ അപ്പി യാം കിസി സിത് പരമ്പരാവാക് എതുവാമ സിത് കിയമ അപ്പി അതളിയാക് എതുവാ സിത് സിത്ത് അതളിയൻ അപ്പൊട്ട ഹൗവിലാ തീന സിയ കീത മെ പായ് തിസ്പാക് മുഖത് അസിയങ് ഇതള തീന ഏക അപ്പി ദന്ന ദൻ അപ്പി കൽപ്പനാക്കണ വെലട്ട ഗിയ വെലങ്ങേമ പൊലട്ട ഗിയ എലോല ടിക്കക് കരകിന് ഗെതരാവ നേനെ തവ മുണ ഹരിനെ യാളിയക്കു തമ്പുണാനെ മട്ട എത്തോട് ദ മേ ഒക്കമ ടിക്ക സിതിവിലി സിത് പരമ്പരാവക്ക് അവില്ല തീയണ ഇതുകൊട്ട് മേ അതിവെച്ച ചാമ ചൈതസിക്ക് അപ്പം മറം പാളിനൊക്കെ ഹത്തലിയാക്കു തരവില്ല തീയണ നമ്മൾ പായി അപ്പൊ ടവില്ല തീന് നമ്മൾ തിസ്പാവില്ല അപ്പൊ നവത്തേക്ക് മെനയിക്കറണം അപ്പൊ ആപ്പസട്ടവില്ല ആയിക്ക് മെനയിക്കറണ കൊട്ട് അറിഞ്ഞെ മങ്ങ അർത്ഥണ്ടെങ്കിൽ ആ അന്തിയ ടിക്കല്ല ഇടിയാനെ ഏ അന്തിയും ഹെറുന ഏ അന്തിയ മത്തക്ക് തീനോണ ഹറി ഏക്ക കളിങ് മട്ട ഹൗന്ന് ഓമോമ നവത്ത മെനയിക്കറണ കൊട്ട് ദൻ തവ പാക്കു തവണ ദൻ കീയത് ദായായി എത്തക്കൊട്ട് ദം അസിയം പൗ കരകിന് ഗിയ ഏക നവത്ത ആപ്പസട്ടാവുമ്പ ദം അറക്കേം കൊട്ടസക് സിയട്ട് എക്കത്തുണാനേത് സിയട്ട് എക്കത്തുണാനുമേ അറ അസിയങ് നവത്തെ മത്തക്ക അവധി വേണക്കൊട്ട് മേ സിയ തെക്ക മത്തക് വെന്നെ അപ്പി കിയനവാ യാളുവത്തേക്ക് അനക്കൊട്ട് മകുൾ ഗയ ലസന മകുൾ ഗയാക്ക് ഏ മകുൾ ഗെട്ട അപ്പിട്ട് ഒക്കൊന്ന് കഥാക്കല്ല തീനോ യാളുവാക്കീന മമ്മനം റുപ്യാൽ പാൻസിയായി തന്നെ മകുൾ ഗെതറിട്ട് ഐ ഏ മണ്ട പാൻസിയായി തന്നെ കൊയ് കാളുത് എക്ദാസ് നമസിയ പണസേക്ക് പണസേക്ക് പാൻസിയാതുന്ന ദൻ ദെദാ ദായ പാൻസിയ തന്നെ ഓ പാൻസിയായി തന്നെ മട്ട പാൻസിയായി മൻ തന്നെ ഏനാ മമത് പാൻസിയാ തന്നെ ബലാപുരത്തിലവേ മട്ട പാൻസിയ തന്നെ ബേ ഐ മേ കാളിന് പാൻസിയ കിളപ്പെന്ന ഒയാകെ പാൻസിയത്തേക്ക് മേക്കത്തെ കൊത്തുക്കറാണ് ഏകത്തോ മിത്രു കിളക്കില ദാണ് എത്തോട്ട് അപ്പി തിന്നുവാനേക്ക് എത്തക്കൊട്ട് അറ പാൻസിയിട്ട് മേ പാൻസിയ ദാള തിനോ എയാ ദിഗാരിന്നെ കാകെ തേഗത് അരയാകെ തേഗ് അരയാകെ തേഗ് ദിഗാരിനെ കൊട്ട് മകേ തേഗത് എക്കത്തമ്മ അട ദിഗ ഹരന്നെ ഐ ഏകത്തുള്ള ഏക്കാ തീയണോ അപ്പൊ ഏക്കാമ്പിളപ്പേക്കായി അറയാകെ തേഗ് ദിഗാരിനെ കൊട്ട് മകേക്കാത്ത് എക്ക ദിഗ ഹരണോ මගේ එකත් ඒක තුල තියෙනවා. එහෙනම් අපිට යම් කිසි 80ක් ඇති වුණාම ආපස්සට ඇවිල්ලා නැවත ඒක මත 100 පීටවුවාම ඒක දැන් ජානගත වෙනවනේ. 80ක් ජානගත වෙනවා, 100ක් ජාන හැම එකක්ම ජානගත වෙනවා පුරුදු. එතකොට මේ සිත් පරම්පරාව නැවත 100ටපත් කරලා 100 ස්ථාපිත කරලා ජානගත කළාම නැවත කවදී වෙනව නම් අවදී වෙන මොන වලින්ද? 100ත් එක්ක නැවත එවැනි පොලක් මතක් වුණ, තෙලක් මතක් වුණත් අර හන්දිය මතක් වෙනවා. ඇයි? අර හන්දිය නැවත ආපස්සට අරගෙන 100කට දැම්මා. ඒක 100ෙන් දැක්කා. 100 ඒකට අනුගත වුණා. නැවත ඒක මතක් කරනකොට 100ත් එක්ක තමයි මතක් වෙන්නේ. එහෙනම් 80 වැඩිපුර තියනවන මොනවද කරන්න ඕනේ? ඒවා නැවත ආපස්සට ඇවිල්ලා ඒක 100ෙන් ආයි මුලින්දලා මැනේ කරගෙන යනවා. එහෙම නැවත නැවත 80 ඇති වෙන හැම මොහොතෙම ආපස්සට ඇවිල්ලා ඒක නැවත 100ෙන් මැනේ කරන්න පුළුවන් නම් නැවත ඒක එන්නේ නැහැ 80ෙන්. එනවනම් එන්නේ 100ෙන්. ඇයි අර ජානවල තියෙන්නේ අරක 100ෙන් එන්න ඕනේ කියලා. මේකත් අර අවිද්‍යාවෙන් ඉන්නකොට 80ෙන් ඉන්නකොට අපේ සිතිවිලි වලින් කෙලෙස් නිර්මාණය වෙනකොට දෙන දෙවෙනි උත්තරේ. ඒකත් දෙවෙනි විසඳුමක්. ඒකත් එක ක්‍රමයක්. අරක තමයි අර 80ෙන් ඉන්නවා කියන එක දැනගන්න එක. 80 මෙච්චක දැනගන්න ආපස්සට ගිහිල්ලා මුලින් ඉඳලා 100ෙන් දැනගන්නවා. දැන් 80ක් ආවයි කියලා අපි දැනගන්නවනේ. දැනගත්තා මොකද්ද ඒ 80ට හේතුව කියලා අර කල්පනා කළානේ. මෙලෝ හතරක් නැත ඔයේ හිටියානේ. කල්පනා අන්න ඒ ටික නැවත 100ෙන් කල්පනා කරනවා. එතකොට අර tempatu නැවත 100ත් එක ගිල රෙකෝඩ් වෙනවා. එහෙම නැත්නම් ජානගත වෙනවා. ඒක නැවත කවදා හරි මතු වෙනකොට අර 100ත් එක නැගිටින්නේ. එතකොට ඒකට කර්ම හැදෙන්නේ නැහැ. තවත් මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ? ඉස්සෙල්ලාම කියනවා කමඨාණෙන් මම 100ෙන් 80 දියා බලන්න කියයි කියලා. මේ ලෝකේ කිසිම කෙනෙකුට කරන්න බැරි කමඨාණක් ඒක. ඇයි? 100ෙන් 80 දියා බලන්න බෑ. ඒ බැලන්නේ 100ක්. 80ෙන් 80 දිහා බැලුවත් විතරයි 80 දිහා බලන්න පුළුවන්කම තියෙන්නේ. 100ෙන් 80 බලන්න බෑ. 100ෙන් බලපු ගමන් අර 80 100 බවටපත් වෙනවා. ඇත්තටම 80 කියලා කියන දේ මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සුන දැනගන්න බෑ. හේතුව 80 කියන්නේ තමන් නොදැනුවත් වෙන දෙයක්. දැනුවත් නොවන කාරණාවකට තමයි 80 කියලා කියන්නේ. 100 කියලා කියන්නේ දැනුවත් වෙන දේවල්. එතකොට මට 80ෙන් දේවල් එනවයි කියලා එයා දැනගන්නවයි කියලා කියන්නේ ඒව 100ෙන් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එතන 80ක් තිබිලා නැහැ. මහාන්‍ය නැතිකරන්න මේ ලොකු කමටා නැහැ ලෝකේ. මාන්නේ නැතිකරන්න තාම විශේෂ මේ එකට කියන අපි නිට්ටාවට සනීපන බේත කියලා. එහෙම බේතක් හොයාගෙන නැහැ. මේ මාන්නේ කියන එක මේ ධර්ම මාන්නේ කියලා එකකුත් තියෙනවනේ. එහෙම එකකුත්. දැන් සෝවාන් වෙච්ච කෙනාට සෝවාන් මාන්නේ ආවට පස්සේ එයා සකෘදාගාමි වෙන්නේ නැහැ. නැමෙ මේ මාන්නේට තියෙන එකම උත්තරය තමයි කීකරුකම, නියතමානිකම, අවංකකම, උජුපටිපන්න භාවය. විවෘත භාවේ මේකෙන ಗುಣ ටික වඩන එක. ಗುಣ දේශනා තියෙනවා 13ක් විතර. ඒ ಗುಣ ටික වැඩුවොත් ඒකෙන මාන්නේ නැති වෙනවා. ಗುಣ වලින් තමයි ඒක අදන්න ඕනේ. එහෙම නැත්නම් මාන්නේ නැතිකරන්න එකක් අදනකොට ඒ කියන්නේ ඒක ඊට වඩා ලොකු මාන්නයක්. මාන්නේ නැතිකරන්න එකක් වඩනවා. ඒ කියන්නේ ඒක ඊට වඩා ලොකු මාන්නයක්. දැන් ద్వේෂය නැතිකරන්න අපි මොනවාර එකක් වඩනකොට දැන් ద్వේෂයට ద్వේෂ කරන තාක්කල් ඉතින් ඒක නැති වෙන්නේ නැහනේ. එතකොට දැන් මේක ద్వේෂයෙන් වඩන්න එපා. ඇයි මේක වඩන්නේ? අරක නැති කරන්න ඕනේ. එතකොට අරක නැති කරන්න ඕනේ කියන පටිගිය නිසා මේක වඩන්නේ. එතකොට මේකත් ద్వේෂයක ස්වરૂපයක් තමයි. ඒකත් එක්තරා ద్వේෂයක් තමයි. 80ක් 100ෙන් බලන්න බෑ. ඇයි? 80ක් 100ෙන් බලනකොට ඒක 80 නෙමෙයි, ඒක 100නේ. එහෙනම් 80ක් බලන්න ඕන 100ෙන්මයි. එනකොටත් ඒවත් 80ෙන් තමයි බලලා තින්නේ. ඒ එනේවා දන්නවයි කියලා කියන්නේ දැනගින්න බල්ලා තින්නේ. එතකොට 100 එන්නේ බල්ලා තින්නේ. එතකොට 100ක් තමයි ඒක. හැබැයි අරමුණ වෙනස් වෙලා. අරමුණ වෙනස් වීමක් විතරයි මෙතන තියෙන්නේ. 80ක් ඇති වෙලා නැහැ. අරමුණ වෙනස් වෙලා. මෙතන ඉන්න ඕන කෙනා අතන ඉන්නවා. හැබැයි එතන ඉන්න බව දන්න නිසා ඒක 100ෙන්. හැබැයි 80ක් නෙමෙයි ඇති වෙලා තින්නේ. අරමුණ ස්ථානගත වෙලා. ස්ථාන මාරු වෙලා. දැන් මම 100ෙන් ඉන්නවා. හොඳට ආ ගන්න ඕනේ. මම දැන් 100ෙන් ඉන්නවා. ඒක හොඳට තේරුණාද? මම දැන් 100ෙන් ඉන්නවා. මම කියන්න ආපු දේ තේරුණා. මම දැන් 100ෙන් ඉන්නවා. ඒ ටික තේරුණාද? ඔව්. ඒ ටික තේරුණාද? දැන් මෙතන මොනවද තියෙන ප්‍රශ්නේ? දැන් මම 100ෙන් ඉන්නවා කියන එක තුළින් මම මාන්නයක් නෙමෙයිද මේ කියන්නේ? මම 100ෙන් ඉන්නවා. මම දැන් 100ෙන් ඉන්නවා. ඒ කියන දේ තුළින් මම උඩඟුකමක් නෙමෙයිද මේ කියන්නේ? කට හරිනකොටම මේ මගේ කෙලෙස්නේ මම මේ කියන්නේ. මගේ දුර්වලකමක් නෙමෙයි කියන්නේ. ඒතර මම 100න් ඉන්නවා කියලා කියනකොට අනිත් අය 100න් නැහැ කියන එක නේ කියන්නේ. ඉතින් මම අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨයි කියන එකට වටිනාකම දීලා ලෝභයක් ඇති වෙලානේ. අනිත් අයට සාපේක්ෂව මං ගුණයාපත් කියලා නෙමෙයිද මං කියන්නේ. එතකොට මං අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨයි කියනකොට අනිත් අය මං හෙලා දකින්නවානේ. ද්වේෂයක් තියෙනවානේ. එතකොට පටිගයක් තියෙනවානේ. 100 දියා බලාගෙන හිඳීමක්. එහෙම නැත්නම් 100ට සමවැදීමක් වෙන්න ඕනේ. දැන් අපි ඇත්තටම වතුර බොනකොට තිබාව කොහමද නිවෙන්නේ? බොනකොටම නිවෙනවද? බිබී ඉන්නකොට නිවෙනවද? සම්පූර්ණ බිවට පස්සේ නිවෙනවද? එතකොට දැන් මේක අවශ්‍ය ප්‍රමාණය තියෙනවා. එකපාරට බොන්න බෑ. හැබැයි බොන්න අර පිපාසය ක්‍රමානුකූල ප්‍රතිශත වලින් වැඩි වෙලා 100%ම සම්පූර්ණයෙන් නිවෙනවා. එහෙම නේද නිවෙන්නේ? එතකොට මේ කෙලෙසු තේමන නිවෙන්න ඕනේ. සෝවාන් වෙනකොට ටිකක් නිවෙනවා. සකෘදාගාමි වෙනකොට ටිකක් නිවෙනවා. අනාගාමි වෙනකොට ටිකක් නිවෙනවා. රාහත් වෙනකොට රාසින්වත් පව් වෙන්නේ නැහැ. එතනට එනවා. එතකොට මේ කෙලෙසු මාන්නේ කියන එකත් කෙලෙසයක් නේ. එතකොට මේවා ක්‍රමානුකූලව නම් නිවෙන්නේ මම 100න් ඉන්න කෙනෙක්. ප්‍රශ්නයක් නැහැ. ඇයි අර පටන් ගත්ත කාලේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ටිකක් ලොකු වෙනකොට මේ ඒක ප්‍රශ්නයක්. මොකද්ද මේ අවබෝධය වැඩි වෙනකොට මම 100න් ඉන්නවද ඕනේද? එහෙම නැත්නම් 100 පවත් ගන්න ඕනේද? 100 පවත් ගන්න ඕනේ. මම 100න් ඉන්නවයි කියලා එකක් වඩනවාට වඩා 100 පවත්තන එකට වඩා ශ්‍රේෂ්ඨයි. 100 පවත්තනවා. 100 පවත්තු කරන නඩත්තුව මම කරනවද? එහෙම නැත්නම් හැමදේම 100න් කටයුතු කරගෙන පසාපාදේ දෛනික ජීවිතය ගත කරනවද? 100 පවත්තනවා කියන නඩත්තුව කරගෙන ඉන්නවට වඩා, ඔචර වැඩේ කරනවට වඩා, අර මුරකාරයා වගේ ඒක නඩත්තු කරනවට වඩා හැමදේම ඉතින් 100න් කරන එක හොඳයිනේ. දැන් හැමදේම 100න් කරනවා. හැමදේම 100න් කරගෙන ඉන්නවා. කාලයක් යනකොට යට තියෙන හැමදේම 100න් කරන බෑ 80න් දේවල් තියෙනවානේ. ඒකත් දැනගත්තනම් හොඳයිනේ. එතකොට 100යි 80යි මේ දෙකේම ඒ අඩුව තියෙනවානේ. දැන් එයා 100න් ඉන්නකොට 100න් ඉන්නවා. 80න් ඉන්නකොට 80න් ඉන්න බව දැනගන්නවා එයා. දැන් 100ත් එයාට එයාගේ ප්‍රඥාවට ගෝචර වෙලා තිනවා. 80න් ඉන්න ටිකත් ගෝචර වෙලා තිනවා. දැන් ਸਰව සම්පූර්ණ වෙලා නැද්ද? දැන් 80යි 100යි බලාගෙන ඉන්න එක තුලත් එයාට තේට්ටුවක් දැනෙන්නේ නැද්ද? තුන්වෙනි පියවර. අනාගාමි කට්ටියට ওই තේට්ටුව තියෙනවා. 100න් ඉන්න ඔයා. හැබැයි 80න් ඉන්න බව තයා දන්නවා. දැන් ඒ තුල එයාට විඩාවක් තියෙනවා. එයා හිතන 100ත් මගේ සිතනම් 80ත් මගේ සිතනම් එයා නම් දකින්නේ මම මොනවද මේ මෝඩකමක් කරලා මේක නඩත්තු කරන. ඕ නෑ. 100 පාඩුවේ තිබිච්චා නම් 80 80 පාඩුවේ තියෙන දෙක දෙකට බාර දුන්නාම දැන් පුද්ගලෙක් ඉන්නවද? රාතන් වහන්සේ ඔයේ යනවා. වැට උඩින් ජම්ප් එකක් දීලා යනවා. කට්ටිය බලමු කිසිම සංවරයක් නැහැ නේ. උන්වහන්සේට ඉතින් වටෙන් යන්න පුළුවන්. දැන් වටෙන් ගියාම 100. මේකෙන් පෙන්නම් 80. හැබැයි 80ෙන් පෙන්නේ 100ෙන් තමයි. 80ෙන් පෙන්නේ 100ෙන් තමයි උන්වහන්සේ. ඇයි? හරෙන් යනකොට කාලේ වැඩිපුර යනවා. විනය කමන්නේ නැහැ, ප්‍රඥා නැහැ. ජම්ප් එකක් දුන්න ගියා. හැබැයි හැවතක් නැහැ එතන. ඇයි? 80ෙන් ඉන්න එකත් 100ෙන් තමයි කරලා තියෙන්නේ. ඇයි? 80 80ට බාර දුන්නා, 100 100ට බාර දුන්නා. පුද්ගලයා අතුරුදාන් වුණා. ඒ නිසා කර්මයක් එතන හැදෙන්නේ නැහැ. අවබෝධයේ වැඩි වෙන්න ඒ කියන කමඨානේ පියවරවල් වැඩි වෙන්න ඕනේ. හැමදාම ගල්කෝරයි මේ කල්ලාල හරංගියට හරියන්නේ නැහැ. මේ ඉයල පන්ති වලට එනකොට කියනකොට ලියන්න පෑනයි පොතයි ගෙනියන්න ඕනේ. ලියන්න බැරි නම් රෙකෝඩ් එකක් ඔන් කරලා ඒක රෙකෝඩ් කරලා ගෙදර ගිහිල්ලා හිමින් දාලා ලියා ගන්න දක්ෂ වෙන්න ඕනේ. මොන හරි ක්‍රමයක් පාවිච්චි කරයි අර කාලයත් එක්ක අරක වැඩි දියුණු වෙන්න ඕනේ. හැමදාම අර පල්ලෙහා තියෙන පුංචි දේවල්, සරල දේවල්, ප්‍රාථමික දේවල්, බාලාංශ පන්ති වල දේවල් අල්ලගෙන ඒක දිගටම වඩනවා කියලා කියන්නේ ඒක ලොකු දුස්තියක්. ඇයි? එයා කැමති නැහැ ඊයල එකක් වඩන්න. ඒ වඩන එක තුළ තියෙන අඩුව නිවැරදි කරගෙන තව ටිකක් ඇඩ්වාන්ස් එකක් ඒ ඊයල එකක් වඩන්න එකඟ නැහැ. ඒ අඩුපාඩු අපිට තියෙනවා. සෝවාන් ඵලයට තියෙන ආසාවක් තමයි එතන පවතින්නේ. සසර දුකෙන් එතර වෙන්න ආසාවක් නෙමෙයි පවතින්නේ. සසර දුකෙන් එතර වෙන්න තියෙන කෙනා මේ භවෙ පිරිණිවන් පාණ්ඩය යගේ ටාකට් එක තියෙන. එයා පිරිණිවන් පාණ්ඩ තමයි වැඩ කරන්නේ. කොමරි රාත් වෙලා ආයුෂ් කල්පයේ සන්තෝෂයෙන් ඉඳලා එයා ඉවර වෙලා යනවා. ඒක යාට සෝවාන් වෙන්න ඕනේ කියලා හිතන්නේ එයා තව ඉපදෙන්න බලාපොරොත්තු වෙනවා කියන එක. නමුත් ඊට වඩා සෝවාන් ඉලක්කය දැඩිනේ. ඒකේ තියෙන වොමනාව වැඩිනේ. ඒ කියන්නේ එතනට එයා වැඩිපුර වොමනාව දක්වනවායි කියලා කියන්නේ රාත් වීම පිළිබඳ අදහසක් නැහැ කියන එක. එතනට යන්න එයාට ඒ වීරිය මදි කියන එක. සෝවාන් විතරක් වෙන්න කියලා දේශනාවක් නැහැ මේ ලෝකේ. සසර දුක නිවෙන්න දේශනා තියෙනවා. එයාට තේරෙන විදිහට එයාට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ලැබෙනවා. දැන් එකම දේශනාවතුලින් රාහත් වෙච්ච කට්ටියකුත් ඉන්නවා. අනාගාමි වෙච්ච කට්ටියකුත් ඉන්නවා, සකෘදාගාමි සෝවාන් වෙච්ච කට්ටියකුත් ඉන්නවා, මොකවත් නැතුව ගිය කට්ටියකුත් ඉන්නවා. එහෙම නේද? එතකොට දැන් සෝවාන් වෙන්න කියලා දේශනා කරා නම් මේක ලොකමද රාත්තුනේ? ඒ රාත් වෙන්න බෑනේ. එහෙනම් මේ මාර්ගඵල අපේ ප්‍රඥාවට අනුව, අපිට ඒ අපේ කුසලයට අනුව සිද්ධ වෙන එකක්. අපි වඩලා තියෙන ගුණවලට අනුව සිද්ධ වෙන එකක්. එහෙනම් අපි සෝවාන් විතරයි වෙන්නේ. ඒක විතරක් ඇති අනිත්‍ය වැඩක් නෑ, ඒවා පැටලෙන එක ඕනේ නෑ කියලා කියනකොට ප්‍රතික්ෂේපයක් වෙනවනේ. සමහර විට රාත් බණවලින් තමයි අපට සෝවන් ලැබෙන්න තියෙන්නේ. එතකොට දැන් රාත් බණ වලට පහින් ගියාම දැන් අපිට ලැබෙන්න තියෙන සෝවන් ඵල ඒකේ නම් තියෙන්නේ. ඒකත් එක්කම නේ යන්නේ. දැන් බැංකුවේ මැනේජර් අපට ලෝන් එකක් දෙන්න ඉන්නවා. දැන් ලෝන් එක දෙන්න ඉන්නේ එයා. මොනාර ප්‍රශ්නයක් කළා මේ අඩුපාඩුවට බැංකු මැනේජර්ට ගහනවා අපි. දැන් ගැව්වට පස්සේ මැනේජර්ට ගැව්වේ. නමුත් දැන් ලෝන් එක ලැබෙයිද? එයාට ගහනකොට ලෝන් එකටත් එක්ක තමයි ගහලා තින්නේ. මැනේජර්ට කනට ගන්නකොට ඒ ලෝන් එකටත් එක්ක තමයි වැඩිලා තියෙන. ලෝන් එක හම්බෙන්නේ නැහැ. දෙකටම එකට ගාලා තින්නේ අපි. නමුත් අපි කියන මැනේජර්ට කියව අර අඩුවටනේ. ඉතින් ලෝන් එක කැන්සල් කළා යයි නෑ. ඒක කැන්සල් වෙනවා. ලෝන් එකටත් එක්ක තමයි ගාලා තින්නේ. එහෙනම් අපි රාහත් ඵලයට අදාළ බණ ප්‍රතික්ෂේප කරනවා. අනාගාමි බණ ප්‍රතික්ෂේප කරනවායි කියලා කියන්නේ අපේ සෝවාන් බණත් ප්‍රතික්ෂේප වෙලා. ඇයි අරක තුල තමයි අරකක් තියෙන්නේ. අවබෝධ මට්ටම් අතරක්නේ. හැම බණක් තුළම මාර්ගඵල අතර තියෙනවා. අවබෝධ හතරක් එක. ඒක අවබෝධය ලැබෙන්නේ අපේ පාරමිතාවට අනුව, ගුණවලට අනුව. එතකොට අපි මේක රාහත් බණක් මේක හරියන්නේ නැහැ කියනකොට සමාර්ථේ රාහත් බණින් තමයි අපිට සෝවාන් එක ලැබෙන්නේ. ඇයි ඒ බණෙම රාහත් වෙන කට්ටිය ඉන්නවා, සෝවාන් වෙන කට්ටිය නම් මොකවත් නැතුව අවුරුදු 20ක් නිකන් අහගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. හැම ධර්මයකටම එක විදියටම ඒ වටිනාකම දෙනවා නම්, හැම බණක්ම අවංකවම ශ්‍රවණය කරනවා නම්, හැම බණක්ම වඩනවා නම්, ඒ ඵලය විතරක් නෙමෙයි ඊට එහා ඵලයක් තියෙනවනේ, ඒකත් ලැබෙනවා. හැබැයි මේක විතරයි මට ඕනේ, මේකට අදාළ විතරයි මට ඕනේ, අනිත් ඒවා එපා කියලා කියනකොට අර එපා කියන දේ තුළින් මේකට අදාළ දේවලුත් එක්ක යනවා. හැම බණක් තුළ මේක තියෙනවනේ. දැන් රාත් වෙන සෝවන් වෙන්න ඕනේ නේද? ඒත් රාත් එක ආනකොට සෝවන් වෙනවනේ. ඔව්. එතන පොඩි දෝෂයක් තියෙනවා. ඒ කමඨාන හරි. ඒ කමඨාන නිවැරදි පොඩි තැනක් වැරදිලා තියෙනවා. ඒ තැන තමයි දැන් කැපකරු දායක මාත් එක්ක ඉන්නවා. එහෙම කියන්නේ නැහැ. අපි නිකන් හදාගන්න මනකල්පිතව කැපකරු දායක මාත් එක්ක ඉන්නවා. දැන් මේ කැපකරු දායක මාත්ගේ වැරදි ගොඩක් තියෙනවා, අඩුපාඩු තියෙනවා. නමුත් අපිට හිතෙනවා මේ මනුස්ස හරි හොඳ මිනිස්සෙක්. බොහොම හොඳයි, ගුණ යාපත් කියලා එම සංකල්පයක් ඇදෙන ඔළුවේ. දැන් අපි නිතරම යාදියා හොඳයි හොඳයි කියලා බලනකොට එයා කෝපෝදන එකයි, අතුගාන එකයි, දානේ හදන එකයි, මේ නිදාගන්න එකයි, හැරෙන එකයි, ඒ හැවිදින එකයි, මේ ඔක්කොම හොඳ විදිහට නෙමෙයිද පේන්නේ. ඇයි එයා හොඳයි කියන සංකල්පෙන්න අපින්නේ? එතකොට එයා මේ අතුගාන බලන්න කොච්චර හොඳට අතුගාන. හැබැයි අතුගාන තුළ දෝෂ තියෙනවා. බලන්න මොනතරම් මේ ශ්‍රේෂ්ඨද කියලා දානේ පිළියෙල කරන. ඒ පිළියෙල කරන දේ තුළ දෝෂ තියෙනවා. හැබැයි ඒවා පේන්නේ ඇයි? අර හොඳයි කියන මානසිකත්වයෙන් ඉන්න නිසා හැමදේම හොඳයි කියලා පේනවා. මේ මනුස්සයා කිසිම පිළිවෙලක් මොකවත් නැහැ කියලා එහෙම එකක් හිතෙනවා අපට. ඒ සංකල්පෙන් බලනකොට බලන්නකො මේ දානේ පිළියෙල කරනවා මේ මනුස්සයා. බත්තික මුලින් තියෙන්න එපා. දැන් බත් ටික කෙරවල දැන් ඔදි බෙදාගෙන කියලා බත් දාන සිරිතක් තියෙනවා. දැන් අඩුවක් පේනවා. ඊළඟට යා බත් එක ගන්නලා ඉස්සරහින් තියෙනවා. පස්සේ කියන දැන් බලන්න මිනිස්සු දැන් බත් එක හරංගන බ්ලවුස් එකක් දැම්මා. දැන් මේවත් එක්කෝ මැල්ලුවාම දැන් මේවා තියෙන වැඩක් නෑ, නිදුල් වෙනවනේ, පිළිවෙලට කරන්න එපා කියලා. ඉතින් එහෙම කියන එක. ඊට පස්සේ ආයේ මිනිස්සයා කියලා බ්ලවුස් එක දාගෙන යනවා. දාලා නම් මිනිස්සු බ්ලවුස් එකට දැන් මේක ලිස්සල වැටුනාම දැන් අද දාන්නෙත් නෑනේ. දැන් මේ මිනිස්සයා කල්පනා කරන දැන් මොනවා කිරුවත් ඇරදිනේ. ඇයි අපි එයා වැරදි කියන සංකල්පෙන්න නිසා ඇල්ලුවත් වැරදි. අහකයිටිය කැපකරු දායක මාතේ ඉතින් මේ රොබෝ වගේ ස්විච් එක දාන්න ඕන වැඩ කරන්න කියලා බුදස් කියනවා. ඒ මනුස්සයා හොඳට මාන්සෙල වැඩ කරනවා. බලන්නක මේ මනුස්සයාගේ කලබලකම. ඉතින් ඕම කලබල වුණාම ඉතින් කොහොමද ඉතින් මේ මනුස්සයා නිවෙන්නේ? ඉතින් දායක මාත්‍යා ඕම නම් ආම්දුර ගැන ඉතින් මොන කතාවද? මචං ඉතින් කඩියා වගේ වැඩ කෙරුවමත් බයිනවා. පැත්තටලා හිටියමත් බයි. අර සංකල්පයක් අපිට තියෙනවා මෙයා මේ අසංවරයි, මෙයා හොඳ නැහැ කියලා. එහෙනම් දැන් නිවුනා නිවුනා කියන සංකල්පය තුළ නිවීමක් දැනෙනවනේ. හැබැයි නිවීමක් තුළ 100 ඇති වෙනවා, 80 ඇති වෙනවා. 100ක් දැනගන්නවා, 80ක් දැනගන්නවා. හැබැයි නිවෙන්නේ නැහැ. මොකද හේතුව 100 පැත්තකින් තියලා දැන ගැනීම තුළින් 100 ඇති වෙන්නේ නැහැ. ඒ 100 මත සිත පීචවලා ඒ 100ත් එක්ක සිත නිවන්න ඕනේ. නිවෙන කොටයි නිවීමට ගන්නෙ. දැන් අපි කරලා තින්නේ මොකද්ද? සීය එම නැත්නම් නිවීම කියලා එකක් බලාගෙන ඉන්නවා. හැබැයි බලාගෙන ඉන්නකොට ඒකේ පීඩනය අඩු වෙනවනේ. කම්පණය අඩු. ඒ කම්පණය අඩු වෙන්න පොඩ පොඩ නිවෙනවා. හැබැයි 100ෙන් අරක දිහා බලාගෙන ඉන්නවා. හැබැයි අර නිවෙන එක දිහා බලන්නේ නැහැ. අර නිවෙන්න නිවෙන්න මෙයාත් නිවෙන්න ඕනේ. එතකොට පොඩ පොඩ පොඩ අර නිවීමත් එක්ක සිතත් නිවිලා නිවිලා නිවිලා බිඳුවට එනවා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? අර නිවීම දිහා බලුවාම දැන් අර මතකේ තියෙනවනේ. එතනින් යට යන්න දෙන්න. ඒක දිහා බලාගෙන මෙම අල්ලාගෙන ඉන්න නිසා අර නිවීම කියන එක එතනින් පල්ලයට එන්න යන වෙලාවල් ඇති. අපි ඒක දකින්න. ඒ නිසා එතනින් යට නිවීමක් දැනෙන්න. හැබැයි 100 පවතිනවා 80ට යනවා ආයි 80 දැනගන්නවා ඒක 100 බවට පත් වෙනවා ඕම එකක් වෙවි තියෙනවා. සිතක 100 පවත්නකොට ඒ සිතේ පවතින නිවීම යා දැක්කන නිවීම දැක්ක ගම 100 ඇති වෙනවනේ. එතකොට මොකද වෙන්නේ? ඒ නිවීමේ ධාර්තාව වැඩි වෙනවා. නිවීමේ ධාර්තාව වැඩි වෙන්න යලා තියෙනවා දැන් විනාඩි 5කට කලින් මෙච්චර නිවීමක් තිබුණේ නැහැ. එහෙනම් මේ නිවීම ඊට වඩා වැඩි. ඒකට සමවදිනවා. ඒක දිහා බලනවා. ඒකට තව ටිකක් නිවෙන. කලින් මේ ශබ්ද වුණ දැන් ඇහින්න. ඒ කියන්නේ ශබ්ද වලට එන හර්ට්ස් ගන්න මෙගාහර්ට්ස් වලින් ගන්න බෑ. මේක බිට් වලට ගිහිල්ලා. හර්ට්ස් වලට ගිහිල්ලා. එතකොට මම හර්ට්ස් දක්වා මේක හඩු වුණොත් දැන් බල්ලට ආවට වගේ සත්තුන්ට නෑහින්නේ. දැන් ඒ තත්ත්වේ අපට ඇහින්නේ නැහැ. එතකොට මේක හර්ට්ස් වලට ගිය ගමන් කන් ඔක්කොම නිකන් වැහිලා යනවා. මොනතර හැබයක් ගැව්වා වගේ වැහිලා යනවා. එතකොට අපි දන්නවා දැන් කලින් තිබුණට වඩා දැන් නිවීම වැඩි. එතකොට ඒකට යනවා සිත. ඕම සිතත් අර නිවීමත් එක්ක ගෙනිච්චොත් තමයි අර නිවීම අඳුනාගත්ත දැනගත්ත ඒ නිවීම තුළ නිවීමක් දැනෙන්නේ. එහෙම නැත්නම් නිවීමක් දැනෙන්නේ නැහැ. ඇයි නිවුණක් බව දැනගත්තා ඒක ප්‍රමාණිකුල අඩු වෙන බව දැනගන්න. එච්චර 100ක් නෑ අපට. 100 තියෙනවා. අර වෙනස් වීම දකින්න 100 නෑ. ඒ නිසා අපි අර 100 දිහා බලාගෙන ඉන්නවා. ඒතර බලාගෙන ඉන්නකොට සමාට අරමුණ වෙනස් වෙනවා. වෙනස් වෙච්ච බව දැනගන්නවා. ඊට පස්සේ ඒ අරමුණ මේ අරමුණ බවට පත් වෙනවා. ඕම එකක් කර කර ඒක නඩත්තු කරගෙන ඉන්නවා. නඩත්තුවක් තමයි දැන් තියෙන්නේ. ඒ වැරද්ද දන්න ඕනේ. එහෙනම් අපි සාකච්ඡාව නිමා කරමු. දරුවන් සරණයි.